How is everybody this morning? හැම කෙනෙක්ම හොඳින් ඉනවද මේ උදෑසන? Hallelujah. Hallelujah. You know Isaiah 26:3. I will start with that. Isaiah 23. I want to give this word. You know whatever is happening in your life. Yesaiah 26:3 මයි පදයේ ගෙනෙන්න ප්‍රථම ඔබගේ ජීවිතයේ ඕනෑම දෙයක් වෙන්නට පුළුවන්. The Bible says you will keep him in perfect peace whose mind is stayed on you. Because he trusts in you. මේ ස්ථානයේ කෙන ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා ඔබ කෙරෙහි විශ්වාස කරන බැවින් ඔබ ඔහු ශාන්ත සමාදානෙන් ආරක්ෂා කරන සේක. Perfect peace. ඒ සම්පූර්ණ සමාදානය. You see, if our minds are stayed on the Lord. අපේ මනස දෙවියන් වහන්සේ කෙරෙහි නම් අපගේ හදවත. And our trust is him alone. අපේ විශ්වාසය ඔහු කෙරෙහි උන්වහන්සේ කෙරෙහි පමණක් නම් The Lord will keep us in perfect peace. දෙවියන් වහන්සේ අපිව සම්පූර්ණ සමාදානයෙන් තබන්ට යනවා. Hallelujah. Hallelujah. It doesn't matter what happens around us. අප අවට කුමක්ද සිදුවෙන්නේ කියන එක වැදගත් නැහැ. It doesn't matter what challenges you go through. මොන වගේ අභියෝගයන් තුළද ඔබ ගමන් කරන්නේ කියන එක වැදගත් නැහැ. The Lord is able to keep us in perfect peace. දෙවියන් වහන්සේට හැකියාව තිබෙනවා අපිව සම්පූර්ණ සමාදානය තුළ තබන්නට. As long as we put our trust in him. අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන තෙක්. And our minds must be stayed on him, focused on him. අපගේ මනසේ යොමු වුණු සේකරෙහි නිරන්තරයෙන් තිබෙන්න අවශ්‍යයි. And we can do that only if we keep our minds on the word of God. ඒක කරන්න හැකියාව තිබෙන්නේ අපි දේව වචනය කෙරෙහි අපේ යොමුව දිගින් දිගටම තබාගෙන ඉන්නුලයි. Someone might ask, how can I keep my mind on the Lord? කෙනෙක් අසන්න පුළුවන් කොහොමද මම දෙවියන් වහන්සේ කෙරෙහි මගේ මනස යොමු කරන්න කියලා. It is by keeping your mind stayed on the word. ඔබගේ මනස දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි රැඳවීම තුලින්. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. The word of God is so important for us. දේව වචනය අපට ඉතාමත්ම වැදගත්. Hallelujah. Hallelujah. You know that is why we must make ourselves available to God. ඒක නිසා අපි නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ වෙත ඉදිරිපත් වෙන්නට අවශ්‍ය. We must be determined to be available to the Lord. අපි ඕනෑම වෙලාවකදී දෙවියන් වහන්සේ උදෙසා ඒ ක්‍රියා කරන්නට කැපවී සිටින්න අවශ්‍යයි. To be available at the meetings. සූදානම් සිටින්න අවශ්‍යයි ඒ රැස්වීම වලට පැමිණෙන්නට අවශ්‍යයි. Never missing Sunday meetings, other special meetings. කිසි දවසක ඒ විශේෂ රැස්වීම ඉරිදා රැස්වීම අතපසු කරන්න එපා. Being available to fellowship with the Holy Spirit. සූදානම්ව සිටිය යුතුයි ශුද්ධාත්මන වහන්සේ සමග සහභාගීකම් පවත්වන්නට. Being available in our prayer time with the Lord. දෙවියන් වහන්සේ සමග යාඥා කාලයන් ගත කරන්න අපි සූදානම්ව සිටිය යුතුයි. Never be too busy that you have no time to pray. කිසි දවසක ඔබට යාඥා කරන්න බැරි තරම් ඔබ කාර්ය බහුලයි කියලා කියන්න එපා. And be available to serve the Lord. නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේට සේවය කරන්න ඔබ සූදානම්ව සිටින්න. You know why are these things so important? ඇයි මේ කාරණාවල් වැදගත් වෙන්නේ? When you are here in the house of God. ඔබ මේ ස්ථානයේ දෙවියන් වහන්සේ ගෘහයේ සිටින විට able to hear the voice of God. ඔබට හැකියාව තිබෙනවා දෙවියන් වහන්සේගේ ඒ හඬට සම්බන්ධ වෙන්න. Hallelujah. Hallelujah. When you pray, the Holy Spirit speaks to you. ඔබ යාඥා කරන විට ශුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරනවා. When you serve the Lord, දෙවියන් වහන්සේට සේවය කරන විට you are making yourself in a you're positioning yourself to hear the Lord. දෙවියන් වහන්සේගේ වචනය ඇසෙන පිණිස ඔබ ඔබවම ස්ථානගත කරගන්නවා. Hallelujah. Hallelujah. You know God, we must be people who want to hear the Lord always. දෙවියන් වහන්සේගේ හඬ නිරන්තරයෙන් අසන්නට ආශ කරන සෙනඟක් වෙන්න ඕනේ අපි. God wants to speak to us. දෙවියන් වහන්සේ නිරන්තරයෙන් අපට කතා කරන්න බලාගෙන සිටිනවා. Hallelujah. Hallelujah. It is only the word of God that can bring change in our lives. දේව වචනයට පමණයි අපගේ ජීවිතයට වෙනසක් ඇති කරන්න පුළුවන්. This month is the month of change. මේ මාසය ඇවිල්ලා වෙනස් වීමේ මාසය. I'm excited about it. ඉතාමත්ම උද්‍යෝගයෙන් සිටිනවා මේ මාසය. The month of change. Hallelujah. මේ වෙනස් වීම ඇතිවන මාසයයි. We want to see change in your life. ඔබගේ ජීවිතේ ඔබ වෙනස් වීම දකින්න ඕනේද? You know there are some areas in our life that has been going on and on without change. අපගේ ජීවිතයේ සමහර අංශ තිබෙනවා දිගින් දිගටම ඒකාකාරීව පවතින අංශ. I'm excited about change. මම වෙනස් වීම ගැන ඉතා උද්‍යෝගයෙන් සිටිනවා. Hallelujah. Hallelujah. You see the word of God is the change agent in our life. දේව වචනය තමයි ඒ වෙනස ඇති කරන්න ආ වූ ඒජන්තවරයා. The word of God was given to us so that we would act upon it. දේව වචනය අපට දුන්නේ දේව වචනය මත අපි ක්‍රියා කරන පිණිසයි. When you decide to act on the word ඔබ තීරණය කරපුවාම දේව වචනේ මත ක්‍රියා කරන්නට personally පෞද්ගලිකව you can watch your life improving you can watch your life changing day by day ඔබට පුළුවන් ඔබගේම ජීවිතයේ දියුණුව සහ දිනෙන් දින ඉදිරියට යෑම ඔබටම දකින්න හැකියාව ලැබෙනවා hallelujah hallelujah that means you see results in your life ඒ කියන්නේ ඔබගේ ජීවිතේ ඔබ ප්‍රතිඵල දකින්න යනවා you know how many of you want to see results in your life ඉතින් කැමතිද ඔබගේ ජීවිතේ ප්‍රතිඵල දකින්නට hallelujah hallelujah then give importance to the word of god එහෙනම් දෙවියන් වහන්සේගේ වචනයට වැදගත්කම දෙන්න අවශ්‍යයි hallelujah hallelujah you know when you receive christ into your life ඔබ ක්‍රිස්තුස් වහන්සේව ඔබගේ ජීවිතයට ආරාධනා කරයින් පසු we call it being born again අපි කියනවා නැවත උත්පාදනය ලැබීම කියලා. When you ask Christ to come into your life. ක්‍රිස්තුස් වහන්සේට ඔබගේ ජීවිතයට පැමිණෙන්න ආරාධනා කරනවා. The Bible says there was rejoicing in heaven. දේව වචනේ කියන ස්වර්ගයේ මහත් සැමරීමක් තිබුණා කියලා. Did you know that? ඔබ ඒක දැනන් සිටියද? There was rejoicing the day you received Christ. ඔබ ක්‍රිස්තුස් වහන්සේව ඒ ඇරයුම් කරපු දවසේ මහත් සැමරීමක් ස්වර්ගයේ තිබුණා. The angels were celebrating. දේව දූතයන් සැමරුවා. Hallelujah. Hallelujah. You know why does God celebrate when someone comes to him? ඇයි දෙවියන් වහන්සේ වෙතට මිනිසයන් පැමිණියාම උන් වහන්සේ සමරන්නේ? You know, not only because you have now become a child of God. දැන් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙකු වුණ නිසාම පමණක් නොවේ. But also now you have become a candidate to fulfill his purposes through your life. නමුත් දැන් ඔබ ඒ වගකීම දරන පුද්ගලයෙක් වෙලා උන් වහන්සේගේ කැමැත්ත මේ පොළවේදී ඉටු කරන්නව පුද්ගලයෙක් බවට ඔබපත් වෙලා නිසා. You know, God has a purpose for this world that we are living in. අපි මේ ජීවත් වන්නා වූ මේ ලෝකයේ උදෙසා දෙවියන් වහන්සේට සැලැස්මක් තිබෙනවා. And you and I are so important in that purpose. ඒ සැලැස්ම තුල ඔබත් මමත් ඉතාමත්ම වැදගත්. In fact, we are living in this world because of that purpose. අපි මේ ලෝකයේ ජීවත් වන්නේ එම අරමුණ ඉෂ්ට කිරීම පිණිසයි. Hallelujah. Hallelujah. You know, when you receive Christ into your life, ඔබ ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවිතයට පිළිගත්තාම there are two things that happens in your life. කාරණාවල් දෙකක් සිදු වෙනවා ඔබගේ ජීවිතයේ. In the eyes of God. දෙවියන් වහන්සේගේ ඇස ඉදිරි පිට. Number 1. පළවෙනි දේ you are given a ministry to do. ඔබට සේවයක් දී තිබෙනවා කරන්නට. You are given something, a responsibility to fulfill. ඔබට ඒ සම්පූර්ණ කරන්නට වගකීමක් දී තිබෙනවා. In the kingdom of God. දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල. And in the house of God. ඒ වගේම දෙවියන් වහන්සේගේ ගෘහය තුල. Hallelujah. Hallelujah. You know, never think that your only responsibility is to come to church and to hear a message and go back. කිසි දවසක හිතන්න එපා සභාවට පැමිණලා ඒ දේශනාව අහලා gedere yama ඔබගේ පමණක් ඔබගේ වගකීම කියලා. You have a ministry. ඔබට සේවයක් තිබෙනවා. Tell the next person you have a ministry. ඔබ අසල සිටින කෙනාට කියන්න ඔබට සේවයක් තිබෙනවා. You have a responsibility. ඔබට වගකීමක් තිබෙනවා. And that responsibility one day you have to give account to God. ඒ වගකීම පිළිබඳව ඔබ එක දවසකදී දෙවියන් වහන්සේට ගණන් දෙන්නට අවශ්‍යයි. Number 2, what God gave you? දෙවෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේ ඒ උපාදිනේදී දුන්න. He gives you a mandate to fulfill. ඔබට පැවරුමක් දෙනවා ඒ සම්පූර්ණ කරන්නට. A mandate to fulfill. පැවරුමක් දෙනවා සම්පූර්ණ කරන පිණිස. A mission. ඒකේ මිෂනරි සේවයක් දෙනවා. That is to win others for himself. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වෙතට මිනිසයන් දිනා ගැනීම. Hallelujah. Hallelujah. This is so important. මේක ඉතාමත්ම වැදගත්. Because in the eyes of God, මන්ද දෙවියන් වහන්සේගේ දැස් තුල he does not want anyone to perish. උන්වහන්සේගේ කැමැත්ත නෙවෙයි එක්කෙනෙක්වත් ඒ විනාශ වෙන එක. Every person is important to God. හැම මිනිසෙක්ම දෙවියන් වහන්සේට වටිනවා. Hallelujah. Hallelujah. He doesn't want anyone to perish. උන්වහන්සේ කැමති නෑ එක්කෙනෙක්වත් විනාශ වෙනවට. And his plan is to win as many people and he wants to use you and me for that. උන්වහන්සේගේ සැලැස්ම හැකි තාක් හැම මිනිසෙක්ම දිනා ගන්න එකයි උන්වහන්සේ පාවිච්චි කරන්නේට ඔබ වත්මාවන්. So a Christian or a church that is not doing these two things. කිතුනෙක් නැත්නම් සභාවක් තිබෙනවා නම් මේ කාරණාවල් දෙක නොකරන. Where the people are not involved in ministry. මිනිසයන් සේවයේ හිනිරත වෙන්නේ නැත්නම්. Where the people are not involved in winning others to Christ. මිනිසයන් ක්‍රිස්තුස් වහන්සේ තුලට දිනා ගන්න සේවයේ තුල නිරත වෙන්නේ නැත්නම්. That church is not a proper church. ඒ සභාව ඒ හරි සභාවක් නෙවෙයි. And that Christian is still not yet started to do anything for the Lord. ඒ කිතුනුව තවමත් දෙවියන් වහන්සේට මොනවත් කරන්න ආරම්භ කරලා නැහැ එහෙනම්. Hallelujah. Hallelujah. Are you understanding what I'm sharing? So it's so important that we have the heart of Christ. ඉතාමත්ම වැදගත් ක්‍රිස්තුස් වහන්සේගේම හදවත අපිට තිබෙන එක. For the lost people out there. ඒ නැති වූ මිනිසයන් කෙරෙහි. You know, God wants to use you and me, this church, to win others to Christ Jesus. දෙවියන් වහන්සේ කැමත ඔබවත් මාවත් මේ සභාවත් පාවිච්චි කරන එකයි දෙවියන් වහන්සේ වෙතට මිනිසයන් දිනා ගන්න. Every day it must be your prayer to say Lord give me one person to win for you. හැමදාම සිතම මේ ඔබගේ වගකීම ඔබ යාඥා කළ යුතුයි ස්වාමිනේ එක පුද්ගලෙක් හරි මට දිනා ගන්න. Lord give me one person that I can impact in through my life. මගේ ජීවිතය තුළින් බලපෑම කරන්නට පුළුවන් එක ජීවිතයක් හරි අද දවසේ මට මුණ ගැසවන්න. You know it's not enough to just get blessed by God. නිකන් දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද පමණක් ලැබීම ප්‍රමාණවත් නැහැ. We must be a blessing to others around us. ශාන්ත ආශිර්වාදයක් වේ යුතුමයි. Hallelujah. Hallelujah. You know there was a wonderful woman of God, a very powerful woman of God called Catherine Kuhlman. Catherine Kuhlman කියලා දෙවියන් වහන්සේගේ අනර්ග දාසියක් සිටියා. She was so powerful. ඒ තාමත්ම බලවත් දේව දාසියක්. And she did wonderful works for the Lord. ඒ දෙවියන් වහන්සේ කෙරෙහි පුදුම ක්‍රියාවන් කරා. She once said to in a message. එක අවස්ථාවක දේශනාවකදී ඇයි කිව්වා? She said when we meet Jesus face to face. ඒ කිව්වා යේසුස් වහන්සේ මුහුණට මුහුණ මුණ ගැසුණු දවසේදී that is not the time to say I love you Jesus. ඒ වෙලාවේදී නෙමෙයි අපට අවස්ථාව යේසුනි මම ඔබට ආදරෙයි කියන්ට. you know, we don't have to wait to go to heaven to look at Jesus and say, I love you, Jesus. අපි ස්වර්ගයට යනකන් ඉන්න අවශ්‍ය නැහැ යේසුස් වහන්සේ මුහුණට මුහුණ බලලා స్తుති ඔබට ආදරේ කියලා කියන්නට. Now is the time for us to express to Jesus that we love him. දැන් තමයි කාලය යේසුස් වහන්සේට පෙන්වුම් කරන්න ප්‍රකාශ කරන්න අපි කතරම් උන් වහන්සේට ආදරේද කියලා. You know, if we cannot love Jesus now while we're living on this earth. මේ පොළොවේදී ජීවත් වෙන අතරතුර අපට දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට ප්‍රේම කරන්නට බැරි නම් You know, what's the point us going to heaven and waiting to go to heaven to tell I love you Jesus? මොකක්ද ඇති වැඩේ ස්වර්ගයට යනකන් අපි බලාගෙන ඉන්නේ යේසුස් වහන්සේට ප්‍රේම කරන්න. The Bible says he loved us first. උන්වහන්සේ බයිබලයේ පවසනවා යේසුස් වහන්සේ අපට ප්‍රථමයෙන් ප්‍රේම කරා. You know he loved us first. උන්වහන්සේ ප්‍රථමයෙන් අපට ප්‍රේම කරා. You know that is why we love him. ඒක නිසායි අපට උන්වහන්සේට ප්‍රේම කරන්න පුළුවන්. All of us we love Jesus, isn't it? අපි හැම කෙනෙක්ම යේසුස් වහන්සේට ආදරෙයි. Do you love Jesus? ඔබ යේසුස් වහන්සේට ආදරෙයිද? Hallelujah. Say I love Jesus. කියන්න මම යේසුස් වහන්සේ Hallelujah. You see, when he loved us, උන්වහන්සේ අපට ප්‍රේම කළ අවස්ථාවේදී the Bible says that we were his enemies. බයිබලයේ පවසනවා අපි උන්වහන්සේගේ හතුරන්ව සිටියා. We were sinners. අපි ඒ පාපිෂ්ඨව සිටියා. But yet he valued us. ඒ වුණත් අපට උන්වහන්සේ වටිනාකමක් දුන්නා. He valued us. උන්වහන්සේ අපට වටිනාකමක් දුන්නා. And he cares for us. උන්වහන්සේ අපි ගැන සලකනවා. You know, whatever you may be going through. ඔබ මොන වගේ වාතාවරණයක් තුළ ගමන් කරත් God says I care for you I care about you දෙවියන් වහන්සේ කියනවා මම ඔබ ගැන සලකනවා But now do we love God then අපිට ප්‍රශ්න තියෙනවා අපි යේසුස් වහන්සේට ආදරෙයිද How do we show that we love him කොහොමද අපි ඒ ප්‍රේමය පෙන්වුම් කරන්නේ You know what is the desire of your heart මොකද්ද ඔබගේ හදවතේ ආශාව To do for him දෙවියන් වහන්සේ උදෙසා කරන්නට to do for him unwahanse udesa karanta obage hadawate thibena aashawa you know many of us want him to do many things for us boho avasthawal waladi api kemathi deviyan wahanse apata yam dewal karanawa nam but we must have desires that we want to do for him namuth apata aashawak thibenta one apage hadawate unwahanse udesa yam dewal karanne hallelujah hallelujah write it down and pray about it liyanno baasha karana de deviyan wahanse karanta eka gena yaaknya karanne and start doing something for him yam deyake udesa oba karanta aarambha karanta what do you want to do for him monawada oba deviyan wahanse de karanta aasha karanne to show that you love him unwahanse de oba prema karanawa kiyala pennum karannata hallelujah many people are telling him what can you do for me god boho manushyan ahana deviyan wahansegen swamini oba wahanseeta monawada man wenuwen karanta puluwan kiyala you know as christians we cannot live empty lives on this world kitunwan lesa apata his jeevitha me polave jeevath wennata baha the people in this world their lives are empty because their focus is so limited me loke manushyan hiswa jeevath wenawa manda ounge dakma ita seema sahithai But God has given us eternity. Hallelujah. අපට සදා කාලය දී තිබෙනවා. Hallelujah. Hallelujah. The biggest problem in or the concern in heaven is in heaven. ඒ ස්වර්ගයේ තිබෙන ලොකුම concern සැලකිලිමත් වීම. සැලකිලිමත් වීම is not about the devil. ඒ යක්ෂයා ගැන නෙමෙයි. You know God doesn't worry about the devil. දෙවියන් වහන්සේ තවදුරටත් යක්ෂයා ගැන කරදර වෙන්නේ නැහැ. Oh, you know God doesn't worry about what is happening on this earth, the wicked things. එහෙමත් නැත්නම් මේ ලෝකයේ සිදුවන නපුරු දේවල් ගැන උන්වහන්සේ කරදර වෙන්නේ නැහැ. He has already taken care of that. උන්වහන්සේ දැනටමත් ඒක ඉවර කරලා ඉන්නවා. He's not worried about the world economic situation. උන්වහන්සේ ලෝකයේ ආර්ථික අර්බුදයන් ගැන සැලකිලිමත් නැහැ. But God's concern, heaven's concern. නමුත් ඒ දෙවියන් වහන්සේගේ ස්වර්ගයේ සැලකිලිමත් භාවය තිබෙනවා. If there is a concern, I'm sure there is a concern. සැලකිලිමත් භාවයක් තිබෙනවා. He's about God's people. උන්වහන්සේගේ සෙනඟ ගැන උන්වහන්සේ සලකන්නේ. Who listen to him but do not do what he says us to do. උන්වහන්සේට අහුන්කම් දෙන මිනිසයන්. අහුන්කම් දෙනවා නමුත් ඒ දේ කරන්නේ නැහැ. අහුන්කම් දෙන නමුත් ඒ දේවල් ක්‍රියා කරන්නේ නැති මිනිසයන් ගැන තමයි සලකන්නේ. Let me tell you again. God's concern for us. අපි ගැන දෙවියන් වහන්සේ සැලකිලිමත් වන්නේ. Is that we hear so much. අපි බොහෝ දේවල් අසනවා. But we are not quick to do it. නමුත් අපි ඉක්මන් වෙන්නේ නැහැ ඒවා ක්‍රියාවට දමන්නට. In sometimes we hear the same thing again and again and again. සමහර අවස්ථාවලදී එකම කාරණාව නැවත අපි අසනවා. Many times we hear the same message. බොහෝ අවස්ථාවලදී එකම දේශනාව අපි අසනවා එකම දේ අසනවා. But it seems that we are not doing it. නමුත් අපි ක්‍රියාවට දමන්නේ නැහැ. I'm not talking about this church. මේ සභාව ගැන නෙමෙයි කතා කරන්නේ. Hallelujah. Hallelujah. You know God wants us not only to hear the word. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇවිල්ලා දේව වචනේ අසනවා විතරක් නෙමෙයි අපි. But to put the word into action. ඒ අසන වචනේ අපි ක්‍රියාවට දැමීමයි. To act upon the word. ඒ වචනේ මත ක්‍රියා කිරීමයි. It's not just the hearing of the word. නිකං දේව වචනේ ඇසීම පමණක් නෙවෙයි. The word of God is spiritual law. දෙවියන් වහන්සේගේ වචනේ ඇවිල්ලා ඒ ආත්මික න්‍යායක්. It is a spiritual law. ආත්මික න්‍යායක්. It is the Bible says the word of God is seed. බයිබලයේ පවසනවා දේව වචනේ ඇවිලා බීජයක්. It is seed. බීජයක්. So it means a seed if have you ever planted a seed oba bijayak wapurala thibenoda pala karala thibenoda kavadavat when you plant a seed oba bijayak pala karapuhama the seed falls to the ground and it dies e bijaya e polowa matata wetila merenawa but after it dies namuthe merunata pasuwa it starts to grow etukota thamai e palaya vardhane wenta patan ganni hallelujah hallelujah there is the source of life in the seed e jeevitaye sapayema paminenne e bijaya tulin there's something the power in the seed e balayak thibenawa e bijaya tula but it has to fall to the ground namuthe polowata wetinta mone and the bible says bible e pavasanawa in the book of genesis chapter 8 verse 22 uppatti 8 weni parichchede 22 wana pade mesey kiyenawa in the beginning itself e aarambayedima you know god made this law deviyan wahanse me niyaaya tahawuru kara he said while earth remains seed time and harvest පොළව පවතින දර වපුරන කාලය සහ අස්වැන්න hallelujah hallelujah as long as this earth remains මේ පොළව පවතින තුරු this law this spiritual law remains මේ ආත්මික න්‍යාය හැමදාටම පවතිනවා කියලා කියනවා it was made by god ඒක දෙවියන් වහන්සේ විසින් සකසපු න්‍යායක් so we see the seed ඉතින් අපි දකිනවා මේ බීජය you can keep the same seed you can put this seed in a safe locker මේ බීජය අපිට පුළුවන් ඒ ආරක්ෂිත පෙට්ටියක් ඇතුළට දාලා තියන්න but it will not grow namuth eka vardhane wenta yanne neha it doesn't matter how long that seed has been there kochchara kaalayak e bije petti athule thibuna just because that seed has been there for a long time e bije sthane boho kaalayak thibunu nisa it cannot produce ekata e sapayannata baha naththam ekata pala daranna that seed has to fall and die e bije wathila marenta mone polowata hallelujah hallelujah there are many christians around the world e me lokeya wata boho kitunuwan sitina they have been christians for a long time on boho kaalayak sita kitunuwan lesa jeevath wenawa christians for a long time boho kaalayak sita kitunuwan lesa jeevath wenawa but they have not grown namuth on vardhane wela naha what is the problem mokadda thiyena prashnaya what is the problem mokadda thibena prashnaya they are hearing the word of god on deviyan wahansege wacchane onta asenawa but they are not letting that word fall into their hearts namuth e wacchane on idaharinne naha onge hadawatata wathennata the bible speaks about the sower the parable of the sower bible e pawasana wapuranna ge upamawa gana it says that the seed when it falls e bijaya wathunahama it bears fruit phala daranawa But there was the seed that fell on the wayside. Namuthe maga asala wetunu bija thibuna. The Bible says speaks about that in Matthew chapter 13:19. Matthew 13 weni parichchede 19 wana padaye meka sandahan wenawa. Matthew 13 verse 19. Matthew 13 19. When anyone hears the word of the kingdom and does not understand, then the wicked one comes and snatches away that sword that was what was sown in their hearts yamek rajye wacane asa therum noganneda ohuge sithe wapulana wapula de napura yavitu dura ganneya maga asala wapurun ladde nam mohuya so it says that the seed that did not bring a harvest that fell on the wayside me sthane kinoy maga asala wetunao pala nodarapu bijaya is are described here me sthane e pahadili karana monawada kiyala as people who heard the word manushyan de wacane asanawa but they didn't understand it namuth onta therune neha me wacanaya hallelujah hallelujah because understand if you do not understand that the word of god is spiritual law manda deva wacana aathmika niyayak kiyala oba eettu gatte naththam therum gatte naththam you will take the word of god lightly oba deva wacane sulu karanawa you can come for a meeting like this oba me wani rasvimekata paminala and you hear the word of god oba deva wacane asala you can even enjoy the word of god obata deva wacane bhukti vindinnat puluwan you will take down notes oba notes ut liya gani and you receive the information oba hondate toraturu laba gani but when you go back home namuth oba nawatha nivasata gihama you will not acted on the word oba e wacane mata kriya karanne naha you have taken the you have not understood that the word of god is spiritual law deva wacane aathmika niyayak bawa oba therum aragena naha hallelujah so you can listen you can write ekenisa obata asanta puluwan liyanta puluwan you can know the facts obata sadaka danaganta puluwan you can even enjoy it obata bhukti vindinnat puluwan hallelujah hallelujah you know some pastors are very entertaining when they preach the word of god samahara sabha palakavaru harima vinodatmakai deshana karana vita they make a lot of jokes on godak vihilu karanawa I'm sorry I'm not very good at jokes mama etara you know what happens there is people listen to the information etana wenne manushyan toraturu walata saman denawa but that information has not become knowledge namuth e toraturu danaganma bawata pat vela naha hallelujah until information becomes knowledge e toraturu danaganma bawata pat wenakan you will not do it. ඔබ ඒ දෙක කරන්න යන්නේ නැහැ. Let me repeat again. නැවතත් මම කියන්නම්. There is information. ඔබට දැන් තොරතුරු තිබෙනවා. And there is knowledge. ඒ වගේම දැනගැන්ම කියලා දෙයක් තිබෙනවා. You know, information. තොරතුරු. Are facts. ඇවිල්ලා සාධක. But you must when you dwell on the information. නමුත් ඔබ ඒ තොරතුරු මත ඔබ යැපෙන විට නැත්නම් ඒක අධ්‍යයනය කරන විට. And when you understand it. ඒක ඒත්තු ගත්තාම then it becomes knowledge. ඒ තේරුම් ගන්න අවස්ථාව තමයි දැනගැන්ම. Hallelujah. Hallelujah. And it is knowledge. ඒක ඇවිල්ලා දැනගැන්ම. That becomes spiritual knowledge that you will begin to act upon it. ආත්මික දැනගැන්මක් එවිට ඒ දැනගැන්ම පැමිණියාම ඔබ ඒ තුල ක්‍රියා කරන්න පටන් ගන්නවා. Hallelujah. Hallelujah. You know, that's why many people they hear the word. බොහෝ මිනිසුන් දේව වචනේ අසනවා. Not everybody does the word. නමුත් හැම කෙනෙක්ම ක්‍රියාවට දමන්නේ නැහැ. Even in the church. සභාවෙත් ඒ වගේ. It is the same message that everyone hears. හැමෝම අසන්නේ එකම දේශනාව. But you see some people are growing very fast. නමුත් සමහර අය ඉතා වේගයෙන් දියුණු වෙනවා ඔබ දකිනවා. And their finances are growing. ඔවුන්ගේ ආර්ථිකය ඉතා ඉහළට යනවා ඔබ දකිනවා. They are winning souls. ඔවුන් ආත්ම දිනා ගන්නවා ඔබ දකිනවා. They are enjoying many many benefits. ඔවුන් බොහෝ වාසි භුක්ති විඳිනවා ඔබ දකිනවා. But some others are thinking, you know, I'm a Christian, I cannot understand why it's not happening. Namu thavat samahara hituna mama kitunuwek mama dannae ai mata mehema wenne natte kiyala. In the book of Acts chapter 14 verse 7. Kriya 14 wene parichchede 7 wena padaya. Shall we go there? Kriya 14. The apostle Paul is going to a place a town called Lystra. Lystra kiyanna o nuwarata api dakina Paul duma yanawa. And he was preaching the gospel there. E subaranchiye sthane deshana karanawa. And the Bible says and in Lystra a certain man without strength in his feet was sitting. ස්ථානකන මෞකස පටන් කර වූ පාද දුර්වලු කිසි කලකත් නැවිද්දව එක්තරා මිනිසෙක් ලුස්ත්‍රාවෙහි ඉඳගෙන උන්නෝය. He was a cripple from his mother's womb. ඒ මෞකස පටන්ම ඔහු කරව සිටියා. And he never walked. කිසි දවසක ඔහු ඇවිදලා තිබුණේ නැහැ. Can you imagine this man? ඔබට හිතන්න පුළුවන් මේ මිනිසයා ගැන. He was a cripple from his mother's womb. මිනිසයා මෞකස පටන්ම කරව සිටපු කෙනෙක්. This was a long time. මේක ඉතාමත්ම ඒ කාලයක සිට සිදු වෙන දෙයක්. But it happened that he was sitting. නමුත් ඔහු එදා දවසේ වාඩි වෙලා හිටියා. And listening to what Paul was preaching. Paul to my that was a deshana karmin sitiya de ohasamin sitiya. And the Bible says when you hear the word of God. Bible e pavasanwa de wacchane oba asana vita. Faith comes. Adahilla paminenawa. Faith comes when you hear the word of God. Adahilla paminenawa de wacchane asana vita. And the Bible says. Bible e pavasanwa. That Paul saw. This man heard Paul speaking. Ohu Paul katha karana asuweya. Paul observing him intently. And seeing that he had faith to be healed. Amen. Paul desa asyoma suwaya labanta adahilla ohota tibena bawa daka. You know Paul was preaching. Paul tuma deshana karimi. But he was looking at this man. Namuth me manushya desa bala gani sitiya. He was preaching. Dan deshana karanawa. But he noticed this man. Namuth me manushyawa ohu dakinawa. And the Bible says Paul realized he saw he perceived that this man had faith to be healed. Bible e pavasanwa Paul dakka me manushyata suwenta adahilla tibena bawa. You know what was in this man? Mokadda me manushya thula tibune? He not only heard about it. Ohu e wacana asuwa vitarak nemei. His faith was now stirred up. Ohuge adahilla dan kalathena ohu thula. And I believe he was trying to stand up. Ma vishwasa karana ohu negitinta utsaha karanta thiye mohothe. You know something was happening in him. Yam deyak ohu thula siduwemin pavatinta thiye mohothe. See when there's faith something happens to you. Adahilla tibena vita athi wenawa විත යම් දෙයක් ඔබ තුල සිදු වෙනවා. And Paul being a man of God. පාවුල් තුමා දෙවියන් වහන්සේගේ මිනිසෙක් නිසා. He discerned, he perceived. ඔහු දැක්කා මේ දේ. This man is ready to receive his healing. මේ මිනිසයා දැන් සූදානම් ඔහුගේ හාස්කම ලබන්න කියලා ඔහු දැක්කා. Verse 10 he when he finishes preaching. 10 වෙනි පදයේ ඔහු ඒ දේශනාව අවසන් වුණාම. He didn't close the meeting. ඔහු දේශනාව අවසන් කරේ නැහැ. He said in a loud voice. He went to that man and he said in a loud voice. Oh, ඒ මිනිසයා වෙතට ගිහිල්ලා ශබ්ද නගා පැවසුවා. He said stand up straight on your feet. නැගිටිනු බේ පාදවලින් කෙලින් සිටපන්න. Just imagine that. ඔබ නිකන් හිතන්න මේ මෙහෙම වෙනවා. Just imagine this man had never walked. ඔබ හිතන්න මේ මිනිසයා කවදාවත් ඇවිදලා නැහැ. But Paul had the audacity to speak to this man. නමුත් පාවුල් තුමාට ඒතරම් නිසකකමක් තිබුණා ගිහින් කතා කරන්න මේ මිනිහට නැගිටින්න. Stand up straight on your feet. නැගිටිනු බේ පාදවලින් කෙලින් සිට ගන්න කියලා කියනවා. And the Bible says he leapt and he walked. Glory to God. කියනවා එවිට ඔහු පැන නැගී ඇවිද්දේය. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. This man not only heard the word. මේ මිනිසයා දේව වචනේ ඇසුවා විතරක් නෙවෙයි. He understood what Paul was saying. ඔහු පාවුල්තුමා කියපු දේ තේරුම් ගත්තා. And he wanted to act upon that. සහෝට අවශ්‍යතාවයක් තිබුණා. ඔහුට උනන්දුවක් තිබුණා ඒක මත ක්‍රියා කරන්නට. Can you imagine what would have happened there? ඔබට හිතා ගන්න පුළුවන් ද මේ අවස්ථාවේ කුමක්ද ඔහුට සිදු වුනේ? You know what an uproar that there would have been at that time. මොන වගේ සැමරීමක් ස්ථානයේ තිබෙන්නටද? Until you act. ඔබ ක්‍රියා කරනකන් the word will be stolen away. ඒ වචනය ඔබගෙන් උදුර ගන්න යනවා. Until you act. ඔබ ක්‍රියා කරනකන් the word will be snatched away. දේව වචනය ඔබගෙන් ඒ උදුර ගන්න යනවා. Because there's no understanding. මන්ද තේරුම් ගැනීමක් නැත. When you understand it. ඔබ තේරුම් ගත්තාම you will do it. ඔබ ඒ දේ කරන්න යනවා. When you understand it. ඔබ තේරුම් ගත්තාම you will do it. ඔබ ඒක කරනවා. The word must be in your heart. දේව වචනේ තිබෙන්න ඕනේ ඔබගේ හදවතේ. Not it just in your head. නිකන් ඔබගේ මනසේ විතරක් නෙමෙයි. Or even your notes. ඔබගේ ඒ નોට් පොතෙත් නෙමෙයි. All the writing notes is important. નોට් ලියාගන්නේ ඊටාත්ම වැදගත්. The Bible says he gives understanding. උන්වහන්සේ කියන්නේ බයිබලයේ පවසන උන්වහන්සේ ඒ තේරුම් ගැනීම අපට දෙනවා කියලා. Hallelujah. Hallelujah. You know one of the supernatural things this year we are going to receive. මේ වර්ෂය අපි ලබන සුභෞත්තරීතර එක දෙයක් නම් is supernatural insight. සුභෞත්තරීතර තේරුම් ගැනීමයි. And I looked at this word insight. Mama me therum ganima kiyana wacchane desa baluwa. It also means understanding. Ekike eka therumak thamai therum ganima. It means inside you go into it and you receive information. Oba e karanawa gamburata gihilla thawat toraturu e karanawa sambandhawa soya ganima. You are able to discern things. Oba dewal etu gannata yanawa. You know what to do in difficult circumstances. Oba dannawa amaru vatavaranayan thuladi kumakda oba karanta one kiyala. You have insight. Obata thibenawa e teekshana buddhiyak ehemath naththam e therum ganima. Hallelujah. Hallelujah. So when you talk about knowledge api e danaganma gana katha karana vita information makes knowledge available e thoraturu tulin thamai apata hakiyawa labenne danaganma laba gannata hallelujah hallelujah but when you understand information namuth oba thoraturu therum gattahama you will receive knowledge oba danaganma laba gannawa hallelujah hallelujah praise god prashansa veva praise the lord prashansa veva swami see when let's say you receive information about something oba yam karanawak gana yam thoraturak labanawa kiyala api hitamu this morning I gave some information to Pastor Gamini. Ada udasana yam toraturu dunna mama Pastor Gamini. I said Pastor Pastor Gamini, I want you to do something for me. Mama kiwa Pastor Gamini mata one oba yamak ada dawase man wenu karanta me rasvimedi. And then he did it and he brought in a piece of paper. Ohu ede karala ivara vela e kole kaliyala genala dunna. So he did it for me. Ohu ede kara. Now how did he do it? කොහොමද ඒක කරේ? He received information. ඒ තොරතුරු ඔහු ලබා ගත්තා. He understood. ඒ තොරතුරු ඔහු තේරුම් ගත්තා. He listened to me. ඒ පාස්ටර් රෝෂාන්ට ඔහු සවන් දුන්නා. He understood. ඒක තේරුම් අරගත්තා. And he acted upon it. ඊට පස්සේ ඒක මත ක්‍රියා කරා. And he brought the action to me. ඊට පස්සේ ඒ ක්‍රියාවේ වෙන සිදු වෙච්ච දේ අරගෙන ආවා මම. Hallelujah. Hallelujah. Now if he did not understand it. ඔහුට තේරුනේ නැත්නම් මං කියපු දේ. He will look at me and say what? ඔව් මගේ දිහා බලාගෙන මොකද්ද කිය කිය අහා ඉඳි. He will not be able to do it if he didn't understand. තේරුම් ගත්තේ නැත්නම් ඔහුට ඒක කරන්න වෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. It is the same in spiritual things. ඒ ආකාරයෙන්මයි ආත්මික කාරණාවල් වලදීත්. It is spiritual law, the word of God. ආත්මික න්‍යායක් දෙවියන් වහන්සේගේ වචනය. In Psalm 119 verse 130. ගීතාවලිය 119 130. Psalm 119 verse 130 Gitavaliya 119 130 It says at the entrance of thy word gives light Obage wacana elidanawime nalokaya labe And it says it gives understanding to the simple Ei nuwana nathanta theruma labe kiyala me sthana Hallelujah Hallelujah The simple the more simple you are you will receive more understanding Oba e wada sarala saralawa jeevath wenawa nam obata thamai boho nuwana labenta yanne hallelujah hallelujah it's not the educated and the learned e godakma ugat manushyanta nemei danuma paminenne you know sometimes you have, when you have a lot of knowledge obata boho danuma thibena vita your knowledge becomes a block to understanding spiritual things samahara avasthana waldi obage danuma e badawak wenawa aathmika dewal obata laba gannata beri wenawa I'm always amazed when I do this session about speaking in tongues nirantarenma mama ithamathma udyogimat me anya bhashawen katha kirima gana manushyanta uganwana vita in our church we speak in tongues a lot ape sabhawa boho anya bhashawen katha karana sabhawa because the bible say he who speaks in tongues edifies himself man the bible e pavasenawa e anya bhashawen katha karana thamawa ගොඩනගා ගන්නවා කියලා. So every so often maybe once in 2 months. ඉතින් නිරන්තරයෙන්ම මාසෙක මාස දෙකකට වරක් වගේ. We teach people how to receive tongues. අපි අනේ භාෂාව ලබා ගන්න කොහොමද කියලා මිනිස්සුන්ට උගන්වනවා. A lot of new people come. බොහෝ අලුත් මිනිස්සුන් පැමිණෙනවා. Even last I think 2 weeks ago I had a class. සති දෙකකට ප්‍රථම එවැනි ඉගැන්වීමක් කළා. There were 16 people in the class. 16 දෙනෙක් හිටියා class එකේ. Out of the 16 most of them were new people. ඒ 16න් බොහෝ අය ඇවිල්ලා අලුත් අය Even somebody who came that day the first day to the church එදා ප්‍රථම වතාවට ආපු කෙනෙකුත් ඇවිල්ලා හිටියා අන්‍ය භාෂාවෙදී මනාව ලබන්න So I was teaching them from the word about about tongues and the benefits. අනේ භාෂාව ගැන කතා කරමින් ඒ ගැන වාසි ගැන ඔවුන්ට උගන්වමින් සිටියා. And I taught them how to receive it. මම ඔවුන්ට ඉගැන්වුවා කොහොමද අනේ භාෂාව ලබා ගන්න කියලා. I said now I'm going to pray for you to receive it. මම කිව්වා දැන් මම යාඥා කරන්න යනවා ඔබ ලබන පිණිස. And all of you are going to receive it. ඔබ හැම කෙනෙක්ම මේක ලබන්න යනවා කියලා මම කිව්වා. I said are you ready? ඔබ සූදානම්ද කියලා මං ඇහුවා. Before I could pray. යාඥා කරන්නත් ප්‍රථමයෙන්. The new people they began to speak in tongues. අලුත් අය අනේ භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තා. Hallelujah. Hallelujah. They began to speak. I didn't even lay hands on them. මම අතවත් තැබුවේ නැහැ ඔවුන් යාඥා කරන්න පටන් ගත්ත අනේ භාෂාව. But I noticed two other people who have been Christians for a long time. ඊට පස්සේ මම දැක්ක බොහෝ කාලයක සිට එකිතුණු අනිවසිට පුත් තව දෙදෙනෙක් සිටියා ඒ ක්ලාස් එකේ. They were struggling to speak in tongues. ඔවුන් අපහසුතාවෙන් පොරබදමින් සිටියා අනේ භාෂාවෙන් කතා කරන්නට. I went to them and helped them. මම ඔවුන්ට ගිහිල්ලා උපකාර කරා ළඟට ගිහිල්ලා. Eventually they spoke. ඔවුන්ින් පසුව කතා කරන්න පටන් ගත්තා. But after that one person came and told me. ඊට පස්සුව කෙනෙක් ඇවිල්ලා මාව මුණ ගැසිලා කිව්වා. No, Pastor, it's so difficult for us to receive because we have heard so many other things. Pastor, hari apahasui අපට ලබා ගන්න මන්ද අපි ඊට වඩා වෙනස් දේවල් ගොඩක් ලැබලා තිබෙන නිසා අහලා තිබෙන නිසා Hallelujah. Hallelujah. God gives understanding to the simple. දෙවියන් වහන්සේ සරලව මානුෂ්‍යන්ට දැනගැන්ම දෙනවා, තේරුම් ගැනීම දෙනවා. Hallelujah. Hallelujah. So information makes knowledge available. ඉතින් තොරතුරු තුලින් තමයි හැකියාව ලැබෙන්නේ දැනගැන්ම ලබා ගන්නට. But when we understand it, අපි ඒක තේරුම් ගත්තාම we can function in that. අපිට පුළුවන් ඒ තුල ක්‍රියාත්මක වෙන්නට. Hallelujah. Hallelujah. Your life will change. ඔබගේ ජීවිතය වෙනස් වෙවි. Life will change for the one who acts on the word. ජීවිතය වෙනස් වෙන්නේ දේව වචනය ක්‍රියා කරන පුද්ගලයාටයි. Hallelujah. I think this line is so important today. මේ කියමන ඉතාමත්ම වැදගත් අද දවසේ උදෙසා. Life will change for the one who acts upon the word. දේව වචනය ක්‍රියා කරන මනුෂ්‍යයාට තමයි ජීවිතය වෙනස් වෙන්නේ. Hallelujah. Hallelujah. Did you hear that? ඔබට ඇසුණාද? You want to see change in your life? ඔබගේ ජීවිතයේ ඔබට වෙනස්කමක් දැක ගන්න අවශ්‍යද? No matter what condition that is. ඔබගේ තත්ත්වය මොන වගේ වුණත් ඒක ප්‍රශ්නයක් නෑ. It will change. ඒක වෙනස් වෙන්න යනවා. Because the word of God has power to change that situation. මන්ද දෙවියන් වහන්සේගේ වචනයට බලය තිබෙනවා එම වාතාවරණයේ තත්ත්වය වෙනස් කරන්නට. It will change for the one who acts upon the word. ඒ දේ වචනය මත ක්‍රියා කරන පුද්ගලයාගේ ජීවිතය තමයි වෙනස් වෙන්න යන්නේ. You know there are different meetings, isn't it? වෙනස් වූ රැස්වීම් තිබෙනවා, විවිධ රැස්වීම්. The last week we had a finance convention. ගිය සතියේ තිබුණා ඒ මූල්‍යමය That was specially designed for people to prosper in their finances. ඒක විශේෂිතවම නිර්මාණය වෙලා තිබුණේ මිනිස්යන්ට ආර්ථික සඵලත්වය ලබන පිණිස. It was to help people not to struggle in this world with finances. උපකාර කරන්න මේ ලෝකයේ සිටින විට ආර්ථික අල්බුද වලින් පොරබදින් නැතුව සිටින්නට. The meeting started at 9 o'clock. ඒ රැස්වීම ආරම්භ කරේ 9ට. I walked in exactly 9 o'clock or maybe 2-3 minutes. The place was packed up. ඒ 9ට මම ඇතුල් වෙනකොට මේ ස්ථානය පිරීලා ඉතිරිලා තිබුණා. Hallelujah. Hallelujah. And I tell you 80% were not from NCLC church. ඔබට කියන්න 80%ක්ම නවගියුසුම් ජීවන මධ්‍යස්ථානයේ නොවේ. Hallelujah. I was surprised with that as well. Mama egena puduma una. The people who should have been here. Me sthaniya sitiye yutu aya. People who are struggling in their finances. E aarthike tule pora badinna wu manushyan. They should have been here. Oun me sthaniye inna thibuna. Hallelujah. Hallelujah. Where were you that day? ඔබ කොහෙද හිටියේද? If you were struggling in your finance, that is the meeting to be here. ඔබ aarthike tule pora badina kenek nan eka tamai obage rasvim oba sitiye yutu sthaniya. And that meeting was so anointed. ඒ රැස්වීම තරම් ආලේපන so powerful ඉතා බලවත් රැස්වීම hallelujah pastor tilak spoke about tithing so many tilak දසෙන් කොටස් දීම ගැන යාඥා මේක and I was teaching about 3 sessions pastor roshan ඒ සැසි වාර 3ක් විතර ඉගැන්වුවා after lunch we were going to have a question and answer time ඒ ලන්ච් වලින් පස්සේ අපි මේ ප්‍රශ්න උත්තර වැඩසටහනක් තියන්න බලාපොරොත්තු වෙ සිටියා so in the morning I said we have a you know after lunch we're having a question and answer time මම උදෑසන කිව්වා ඒකම ආහාර ගත්තයින් පසුව අපි ප්‍රශ්න උත්තර And if you have questions you know can you write it and bring it ඔබට ප්‍රශ්න තිබෙනවා නම් ඔබ ලියලා ගෙනත් දෙන්න කියලා කිව්වා You know during lunch time ඔබ දන්නවද ආහාර වෙලාවේදී Many pastors said we don't have questions can you teach during that time we want to know more බොහෝ සභා පාලකවරු කියපු දෙයක් තමයි අපිට ප්‍රශ්න නැහැ පාස්ටර් අපිට තවත් මේ ගැන උගන්වන්න පුළුවන් ද ප්‍රශ්න උත්තර අහන්නේ නැතුව කියලා. You know I realize මට තේරුම් ගන්න බැහැ. Many Christians are struggling in the same place because they have the same question for many years. බොහෝ කිතුනුවන් එකම ස්ථානයේ ඕන් කැරකි කැරකි ඉන්නේ ඕන්ට එකම ප්‍රශ්නේ නිරන්තරයෙන්ම තිබෙන නිසා. They have the same issues. එකම ඒ වාතාවරණ වලට ඕන් මුහුණ දෙනවා. Their arguments are there in their mind. ඕන්ගේ තර්ක විතර්ක තිබෙන ඕන්ගේ මනස තුල. As long as you have argument, arguments in your mind obage manase taraka tibenakamma you will not receive understanding obata therum ganima labanta baha hallelujah hallelujah you know if you have questions obata prashna tiyenawa na the word has all the answers deva wacane thula thamai sielu pilithuru tibenne or go to your pastor ehemath naththam obage sabha palakawareya wetata yanna once and for all settle your argument oba ekawarama sieluma taraka avasan karanta hallelujah hallelujah because you want to see growth in your life man obage jeevithe vardhane oba dakinta aasha karana nisa you know there are specific healing services nishchitavu suvavime rasvim tibena they designed for your healing eva nirmane vela thiyena obage suvayu they designed for you to bring those that you know need healing eva nirmane karala tibenne e suvaya avashya manushyanwa oba ragenena pinna and the holy spirit is ministering shuddhatman wahanse seve karana e avastha in those meetings specifically e rasvim vela nishchita lesa seve karana and the sunday meeting e wage mirida rasvim you know sunday meeting is a meeting to see growth spiritual growth in the church. Ida rasvime avilla sabhave obage aatmika vardhane oba addakina pinisai. And also to get new people to believe in the Lord Jesus Christ. Ewage maluth manushyanwa Jesus wahanse wetata geneematai. Hallelujah. Every Sunday in our church we see people giving their hearts to the Lord. Hamedida dawasakama api dakina ape sabhave aluth manushyan deviyan wahanseta ounge jeevithe dena aakara. And the information, the knowledge that you receive in this church every Sunday. Hamedida dawasakama oba labana thoraturu me sabhaven is designed for your growth. Oba ගේ වර්ධනයේ උදෙසා නිර්මාණය වෙච්ච ගැන්වීම so that you will never be in the same place කිසි දවසක ඔබ එකම ස්ථානයේ නොසිටින පිණිස hallelujah hallelujah god wants you to grow දෙවියන් වහන්සේ කැමැත්ත ඔබ වර්ධනය වීමයි he wants you to make progress දෙවියන් වහන්සේ කැමැති ඔබ දියුණු වීමයි says god wants me to grow ඔබ කියන්නේ දෙවියන් වහන්සේ කැමැති මං වර්ධනය වෙනවා hallelujah god wants me to improve දෙවියන් වහන්සේට ඕනේ මම දියුණු වෙනවා දකින්න there is improvement for you ඔබට දියුණුව තිබෙනවා hallelujah hallelujah praise god ප්‍රශංසා වේවා tell the next person ඔබ අසල සිටින කෙනාට කියන්න there is improvement improvement available for you. ඔබ උදෙසා දියුණුව තිබෙනවා. Hallelujah. Hallelujah. So God speaks at every meeting. ඉතින් දෙවියන් වහන්සේ හැම රැස්වීමක් තුලම කතා කරනවා. And there is a word for you. ඔබට ඒ ක්‍රියාවක් කරන්න තිබෙනවා. Do you know that one word from God is enough for you to see a change? ඔබට වචනයක් තිබෙනවා. ඔබට එක වචනයක් ඇති ඔබගේ ජීවිතය සම්පූර්ණ වෙනස් කරන්නට. There's one word. එක වචනයක්. That can change your life. ඔබගේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. You know that is why you have to pay attention. ඒක නිසා ඔබ අවධානය දිය යුත්තේ. You know if you don't pay attention ඔබ අවධානය දුන්නේ නැත්නම් that one word will come and you have not received it. ඒක වචනේ ඇවිල්ලා නමුත් ඔබ ඒක ලබන්නේ. You missed it. ඔබට අතපසු වෙලා. Hallelujah. Hallelujah. You know the story about the blind man called Bartimaeus. ඒ බාර්තිමියුස් කියනවා ඒ අන්ධ මිනිහාගේ කතාව දැස බැලුවාම. It's a wonderful story. ඒක තාමත් මානර්ග කතාවක්. He heard that Jesus was going. ඔහුට ඇසුණා යේසුස් වහන්සේ. In the street that he was. ඔහු හිටපු ඒ වීදිය තුල යනවා. He was a beggar. ඔහු ඒ සිංගමණිය අධිමිතිය. When he heard ඔහුට ඇසුණාම යේසුස් වහන්සේ. That Jesus is going to pass him. යේසුස් වහන්සේ ඔහුව පසු කරගෙන යන්නට යනවා කියලා. He made a decision. ඔහු තීරණයක් ගත්තා. I'm not going to let Jesus pass by me. මම ඒ මාව පහු කරගෙන යන්න දෙන්නේ නැහැ යේසුස් වහන්සේ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. He said this is my day for my miracle. මේ මගේ හාස්කමට දවසයි කියලා ඔහු කිව්වා. This is my day of change. මේක තමයි මගේ ඒ වෙනස් වීමේ දවස කියලා. Hallelujah. I need to hear one word from Jesus. එක වචනයක් යේසුස් වහන්සේගෙන් මම අසන්ට ඕන කියලා. And he began to shout. ඔහු කෑ ගසන්න පටන් ගත්තා. He could not see. ඔහුට දකින්න පුළුවන් නැහැ නමුත් ඔහුට ඇසුණා. And he responded. ඔහු ප්‍රතිචාර දැක්වුවා. He shouted Jesus son of David. කෑ ගැසුවා දාවිගේ පුත්‍රයා. Have mercy upon me. මට කරුණා කළ මැනව. And people were trying to stop him. මිනිස්සුන් ඔහුව නවත්වන්න උත්සාහ කළා. He said keep quiet, keep quiet. නිශ්ශබ්ද වෙන්න කියලා කිව්වා. But the Bible says more the people tried to keep him quiet. නමුත් බයිබලයේ කියනවා ඔහු නිශ්ශබ්ද කරන්න මිනිස්සුන් උත්සාහ කරන්න. He became louder and louder. Hallelujah. ශබ්ද නගා කතා කළා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know some people when somebody says keep quiet, they keep quiet. සමහර මිනිස්සුන් නිශ්ශබ්ද වෙන්න කියලා කිව්වහම ඔවුන් නිශ්ශබ්ද වෙලා ඉන්නවා. In the places where they should be shouting. නමුත් ඔවුන් කෑ ගසන්න ඕන ස්ථානවලදී. Places you are supposed to keep quiet, they are shouting. සමහර ලාවට නිශ්ශබ්ද වෙලා ඉන්න ඕන ස්ථානවලදී ඔවුන් කෑ ගහනවා. Hallelujah. Bartimaeus was not having it. Bartimaeus ඒකට ඉඩ දුන්නේ නැහැ. Ultimately, you know, Jesus heard and he stopped. යේසුස් වහන්සේට ඇසුණා, උන්වහන්සේ නැවතුණා. Hallelujah. He said bring him to me. උන්වහන්සේ කිව්වා ඔහුව මා වෙතට ගෙන එන්න. Hallelujah. That day was his glorious day. ඒ දවස තමයි ඔහුගේ මහිමාන්විත දවස වුණේ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know there's power for change in your life. Available. ඔබට ඒ බලය තිබෙනවා වෙනස් වෙන්න ඔබගේ ජීවිතේ. Today it's your day you can receive your miracle. අද තමයි ඔබගේ දවස ඔබට පුළුවන් ඔබගේ හාස්කම ලබන්නට. Hallelujah. Hallelujah. So when let's say there's a healing service. අපි කියමු ඒ සුව කිරීමේ මෙහෙයක් තිබෙනවා. In a meeting like this. එහෙමත් නැත්නම් මේ වගේ රැස්වීම. A sick person comes. ඒ රෝගී කෙනෙක් පැමිණෙනවා. He comes expecting God to do something. දෙවියන් වහන්සේ ඔහුට යමක් කරන්න ඕනි කියන බලාපොරොත්තුවෙන් තමයි ඔහු පැමිණෙන්නේ. And he hears the message. ඔහු දේව වචනේ අසනවා. That Jesus can heal. යේසුස් වහන්සේට සුව කරන්න පුළුවන්. If he heal that man in Lystra. ඒ ලිස්ත්‍රාවේ මිනිස්යාව සුව කරා නම් If he healed that man in Lystra. ඒ ලිස්ත්‍රාවල මිනිස්යාව සුව කරා නම් Who was lame from his mother's womb. ඒ මවගේ කුසේ පටන්ම කරවු මිනිස්යාව සුව කරා නම් He can heal me. එහෙනම් මාවත් සුව කරන්න පුළුවන්. Hallelujah. Hallelujah. You know his faith is suddenly rising up. ඒ ඇදහිල්ල පැමිණෙන ඔහුගේ ඇතුළන්තේ. Hallelujah. And he believes. ඊට පස්සේ ඔහු විශ්වාස කරනවා. And he knows something happened. ඊට පස්සේ දැන් ඔහු දන්නවා ඔහුගේ ඇතුළන්තේ යමක් සිද්ධ වුණා. He knows something happened. ඔහු දන්නවා යමක් සිද්ධ වුණා. Something happened in me. යමක් ඔහු තුළ සිද්ධ He can feel that healing has taken place. ඔහුට දැනෙනවා දැන් සුවය පටන් ගත්තා. He felt healing. ඔහු සුවය දැනුණා ඔහුට. But now he has to act upon it. නමුත් දැන් ඔහු ක්‍රියා කරන්න ඕනේ ඒ සුවය මත. You know when you get healed at a meeting like this. ඔබ මෙවැනි රැස්වීමකදී සුවය ලැබුවහම Oh at a healing service. එහෙමත් නැත්නම් සුව කිරීමේ මෙහෙයකදී The Bible says it is a sign. බයිබලයේ පවසනවා ඒක ලකුණක්. It is a sign of healing. ඒක සුවයේ සලකුණක්. So when you go back home itin oba nawatha nivasata giha there's something for you to do now obata den karanta yamak tibenawa because you have been healed now manda oba den suwe labala it is but a healing sign only namuth eka thawamath salakunak pamanai you need to connect now oba den sambandha wenta with the healer e suwa karanna samaga sambandha wenta hallelujah hallelujah you know when you see a sign saying gol you go to the expressway and it says mathara ඒ හයිවේ එක ඔබ යනකොට ඒ සලකුණක් තිබෙනවා මාතර කියලා ගහලා. Right? Now that is only a sign. It doesn't mean that you are in Matharan. ඒක සලකුණක් විතරයි. එතන ඔය එතනට ගියා කියනවා මාතරට ගිහිල්ලා නැහැ. It shows that now you have to go on that road. ඒ එතනින් ඒ සංකේතවත් වෙන්නේ ඔයා ඒ පාරේ යන්න ඕනේ කියලා. And travel it says 120 kilometers. එතන කියනවා 120ක් කිලෝමීටර තියෙනවා තව යන්න. Hallelujah. Hallelujah. It is a sign that you are on the right road for healing. මේක ඇවිල්ලා සලකුණක් ඔබ හරි පාරේ ඉන්නේ දැන් මේ සුවය අත්පත් කරගන්න. What you receive in the church was a sign. ඔබ සභාවේ ඒ අත්දැකපු දේ ඇවිල්ලා සලකුණක් What you receive was a spiritual law. ඔබ අධ්‍යක්ෂපු දෙය ඇවිලා ආත්මික න්‍යායක්. That will work for you. දැන් ඒක ඔබ වෙත ඔබ උදෙසා ක්‍රියා කරනවා. But there's something for you to do now. නමුත් දැන් ඔබ යමක් කරන්න ඕනේ ගැහෙනවා. Hallelujah. Hallelujah. You have to do something about it. ඔබ ඒ ගැන යමක් කරන්න ඕනේ. You have to come back. ඔබ දැන් නැවත පැමිණෙන්න ඕනේ. And testify. ඔබ සාක්ෂි දරන්න ඕනේ. You have to come back. ඔබ නැවත පැමිණෙන්න ඕනේ. And testify. සාක්ෂි දරන්න ඕනේ. Bring an offering. ඔබ ඒ පූජාවක් ගෙනෙන්න ඕනේ. Of thanksgiving. ස්තුති දීමේ පූජාවක්. And connect with the source. ඒ සැපයීමේ මාර්ගයට ඔබ සම්බන්ධ වෙන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. When you do that, අපි ඒ දේ කරාම your healing is complete. ඔබගේ සුවය සම්පූර්ණයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You'll never lose your healing. ඔබ කිසි දවසක ඔබගේ සුවය නැති කරගන්න යන්නේ නැහැ. Hallelujah. Hallelujah. You know some people say I got healed. මම සමහර අය කියනවා මම සුව වුණා. But when I went back home, ඊට පස්සේ මං ගෙදර ගියාම it came back again. ඒක ආයෙමත් ඇවිල්ලානේ. Hallelujah. Hallelujah. The understanding ඒ තේරුම් ගැනීම and knowledge සහ දැනගැන්ම and acting upon the word සහ වචනේ මත ක්‍රියා කිරීම hallelujah hallelujah praise god ප්‍රශංසා වේවා you know some people you know when I tell people you know I need testimonies සමහර අයට කිව්වහම මට සාක්ෂි ඕනේ කියලා this morning I was asking for testimonies අද උදෑසන මම ඇහුවා සාක්ෂි මොනවද තියෙන්නේ and some people don't want to give their testimony සමහර අය කැමති නැහැ සාක්ෂි දරන්නට they say තව ටිකක් තියෙනවා I need a little bit more there is little bit more to happen then I will give the testimony okay na thawa tikak dewa sidu wennone eka sampurna unahama kiyana you know god has healed you 90% now devyan wahanse dan 90% obawa suwa karana yes he healed you 95% unahanse 95% obawa suwa karana now he is waiting for you to say you have received that dan unahanse bala sitino oba meka labuwa kiyala oba sakshi darai kiyala if you cannot acknowledge the 90% obata 90% una kiyala tahawuru karanta berina how will god give you the 100% kohomada 100% unahanse obawa suwa karana Your testimony is so important. ඔබගේ සාක්ෂිය තාමත්ම වැදගත්. Hallelujah. Hallelujah. You must go back to the house of the Lord. ඔබ දෙවියන් වහන්සේගේ ගෘහයට නැවත ගමන් කරන්න ඕනේ. And testify. සහ සාක්ෂි දරන්න ඕනේ. Because your testimony මන්ද ඔබගේ සාක්ෂිය will establish your healing. ඔබගේ ඒ සුවය තහවුරු කරනවා. Will establish your miracle. ඔබගේ හාස්කම ස්ථිර කරනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Say I'm not going to say තව ටිකක් තියෙනවා. ඔබ කියන මම තව දුරටත් තව ටිකක් තියෙනවා කියලා කියන්න යන්නේ නැහැ. Praise God. Hallelujah. In Matthew chapter 13 verse 12 Matthew 13 වන පරිච්ඡේදයේ 12 වන පදයේ Before I close I'll share some very important things අවසන් කරන්නට ප්‍රථම මම කරුණු කිහිපයක් ඔබත් සමග Matthew chapter 13 verse 12 13 වෙනි පරිච්ඡේදයේ 12 වන පදයේ Matthew Hallelujah It says for who ever has to him more will be given and he will have abundance. But whoever does not have even what he has will be taken away from him. මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලබන්නේය ඔහුට බොහෝ වන්නේය නමුත් යමෙකුට නැත්තේද ඔහුට ඇති දේත් ඔහුගෙන් ගනු ලබන්නේය What is he saying about? මොකක්ද මේ ස්ථානේ කියන්නේ? He's saying when you have results ඔබට ප්‍රතිඵල තිබෙන විට when you experience a blessing from God ඔබ දෙවියන් වහන්සේගෙන් ආශිර්වාදයක් ලැබුවාම you have to acknowledge it ඔබ ඒක තහවුරු කරන්න ඕනේ ඒක It says for whoever has ඒ කියන්නේ එසේ තිබෙන්නා වූ මනුෂ්‍යයාට God will give more දෙවියන් වහන්සේ තවත් දෙන්න යනවා when you say I am healed ඔබ කිව්වහම මම සුවයි කියලා when you say I have testimonies මට සාක්ෂි තිබෙනවා කියලා ඔබ කිව්වහම God will give you more දෙවියන් වහන්සේ තවත් ඔබට දෙන්න when you say I have results මට ප්‍රතිඵල තිබෙනවා කියලා ඔබ කිව්වහම God will give you more දෙවියන් වහන්සේ තවත් ප්‍රතිඵල දෙනවා hallelujah hallelujah you know, I remember when I started to learn this language මම ඉගෙන ගත්ත කාලේ මට මතකයි මේ භාෂාව කතා කරන්නට I remember මට මතකයි You know when I went to Pastor Chris's church Pastor Chris ki sabhavata mama giyahama when you ask people how are you ohu gen asuwahama kohomada people normal people they say I'm mightily blessed sabhave ayagen ahuwama oba kohomada kiyala okena balavat lesa mama aashirwada lada what are these people say mightily blessed mama kalpana karana monawada me minissu kiyanne balavat lesa aashirwada wela but I began to learn namuth mama igena ganna patan what they were saying own qwe is what they have received in their spirit with their understanding onge aathmen onge therum ganima thula on laba gatte de I am excellent mama vishishtai excellent full of glory vishishtai mahimen purnai kela kena ahuwa I was thinking these people are just saying some words mama hitwa me minissu nikan wacana de me kiyanne but then when I read the scripture namuth me wacanaya mama අධ්‍යයනය කරාම when you have ඔබට තිබෙන විට when God sees that you are happy with what you have දෙවියන් වහන්සේ දැක්කහම ඔබට තිබෙන දේ සමග ඔබ සතුටු not waiting for everything to come හැම දෙයක්ම එනකම් බලාගෙන ඉන්නේ නැතුව God will give you more දෙවියන් වහන්සේ තවත් ඔබට දෙන්න යනවා hallelujah and the bible says whoever says I don't have බයිබලයේ පවසනවා මට නැහැ කියලා කියනවා God will take whatever you have was දෙවියන් වහන්සේ අරගන්නවා it seems very unfair හරිම අසාධාරණයි වගේ in the world people want to give poor people ලෝකයේ මිනිස්සු කැමති ඒ දුප්පත් මිනිස්සුන්ට දෙන්න but in God's economy නමු දෙවියන් වහන්සේගේ ආර්ථිකේ he gives to people who already have උන්වහන්සේ දෙන්නේ දැනටමත් තිබෙන මිනිස්සුන්ටයි hallelujah hallelujah hallelujah hallelujah why do you think he gives to people who already have ඇයි තිබෙන අයටම දෙවියන් වහන්සේ දෙන්නේ they have understood something ඕන යම් දෙයක් හේතු අරගෙන they have understood the laws of the spirit ඕන ආත්මික න්‍යායන් හේතු අරගෙන තේරුම් අරගෙන තිබෙනවා hallelujah hallelujah so never say I don't have ඒක නිසා කවදාවත් කියන්න එපා මට නැහැ කියලා hallelujah never say I don't have a testimony. කිසි දවසක කියන්න එපා මට සාක්ෂියක් නැහැ. Next time Dinesha comes and say I want your testimony. ඊළඟ සැරේ Dinesha ළඟට ආවිලා කිව්වොත් මට ඔයාගේ සාක්ෂිය ඕනේ කියලා. Don't give excuses. කිසිම නිදහසට කාරණාවක් දෙන්න. Don't say තව ටිකක් තියෙනවා. කියන්න එපා තව චුට්ටක් තියෙනවා. That ticker will never come back. ඒ තියෙන ටික කවදාවත් ඔබට එන්න යන්නේ නැහැ ඔබ සාක්ෂි දරුවේ නැත්නම්. There has to be new testimonies. අලුත් සාක්ෂි දෙන්න ඕනේ. Hallelujah. He gives to those who have තිබෙන්නා වූ අයට තවත් උන්වහන්සේ දෙන්නා වූ දෙවියන් වහන්සේයි. Praise God. ප්‍රශංසා වේවා. He who has will be given more. තිබෙන්නා වූ අයට තව තවත් උන්වහන්සේ දෙනවා. The seed of healing. ඒ සුවේ බීජය. What will you do about it? මොකක්ද ඔබ ගැන කරන්නේ? When you receive a healing. ඔබ සුවයක් ලැබුවහම you feel something is happening in your body. ඔබ දන්නවා නම් ඔබගේ ශරීරය තුල යමක් සිදු වෙනවා. When you know God has done something. ඔබ දන්නවා නම් දෙවියන් වහන්සේ යමක් ඔබගේ ජීවිතේ කළා. The other day a pastor came to see me. එක දවසකදී සභාපාලකවරේ පැමිණියා හම්බ වෙන්න. He said Pastor Roshan I want to learn about you know how you have prospered. Pastor Roshan මං ඉගෙන ගන්න ආසයි ඔබ කොහොමද සඵලවත් වුනේ කියලා. These days many pastors are coming to me. මේ කාලේ බොහෝ සභාපාලක said I have served the Lord for 35 years. මම අවුරුදු 35ක් දෙවියන් වහන්සේ සේවය කරා. My children are saying. මගේ දරුවන් You know daddy you have served the Lord so long. මගේ දරුවන් කියනවා තාත්තෝ ආ මෙච්චර කාලෙක Why don't we still have our own house? ඇයි තාමත් අපේම ගෙදරක් නිවසක් නැත්තේ කියලා අහනවා. Why are you still going in the bus? ඇයි තාම බස් එකේ යන්නේ කියලා අහනවා. He said Pastor Roshan teach me. Pastor Roshan මට උගන්වන්න කියලා කිව්වා. And he knelt down. සහහු ඒ දන ගැසුවා. This pastor is more senior about 10 years senior to me. මේ සභාක පාලකවරයා මටත් වැඩි අවුරුදු 10ක් විතර. I used to learn from him those days. මිට පෙර මම ඔහුගෙන් ඒ ඉගෙනගෙන තිබෙනවා බොහෝ. I feel humble. I also said knelt down with him. මට යටහත්කම දැනුණා මමත් ඔහුත් සමග දැන නෙමුවා. ඔහුට යාඥා කරා. As he was going. ඔහු යන අතර. He told me. ඔහු කිව්වා පාස්ටර් රොෂාන් something happened to me today යම් දෙයක් අද දවසේ මා තුළ සිදු වුණා හැලෙලුයා something happened to me today යම් දෙයක් අද දවසේ මට සිදු වුණා හැලෙලුයා that was the sign ඒක තමයි සලකුණ උනේ now he has to do something with that දැන් ඔහු ඒ ලැබපු දෙයත් සමග ඔහු යමක් කරන්න ඕනේ before he went I gave him some instructions ඔහු දැනනා මන්ට ඔහු යන්ට ප්‍රථම මම ඔහුට යම් උපදේශයක් දුන්නා I said pastor what I have learned everything I can't teach you in this one morning මම කිව්වා පාස්ටර් මම ඉගෙන ගත්ත හැමදේම මේ උදෑසන මේ වරුවකින් ඔබට උගන්වන්න but I want to give you everything නමුත් ඔබට මම ආසයි හැමදේම දෙන්න I said do these things now මේ මේ කාරණාවල් ඔබ කරන්න කියලා කිව්වා giving two things to do කාරණාවල් දෙකක් ඔහුට කිව්වා කරන්න කියලා hallelujah this morning yesterday he sent me a message ඊයේ දවසේ ඔහු මට ඒ පණිවිඩයක් එවලා තිබුණා said I'm doing what you told me to do මම ඔබ කරන්න කියපු දේ කරමින් සිටිනවා and something is happening inside යම් දෙයක් ඔහු තුල සිදු වුණා hallelujah praise god ප්‍රශංසා so you come to church ඉතින් ඔබ සභාවට පැමිණි to do something about what you hear ඔබ අසන දේ ගැන යමක් ඔබ කරන්න ඕනේ don't think nothing happen ඔබ හිතන්න එපා මොකුත් උනේ නැහැ නේ කියලා every sunday something the holy spirit is doing in your life හැම ඉරිදම සුදත් මම හන්සේ ඔබ තුල යමක් කරනවා the word is doing something in your life deva vachane obage jeevithaye yamak karanawa but it is time for you to do something about it namo dan obage ware e gena oba yamak karannata and when you do it obage de karahama you see change oba wenasa dakinta yana you be a wonder to the world oba lokeyata pudumayak wenta yanawa hallelujah people who ask what happened to you manushana say obata kumak dune hallelujah there's nothing that god cannot do in your life deva vachane obage jeevithaye karanta beri in this month of change me wenas wi me mase in this year of the supernatural suba utri I want to see many many changes many many testimonies dakin tone boho sakshi boho wenas wi mama I'm excited what he's going to do in my life mamita udyogen sitino mage jeevithe unu hansa in my family paula tuna hallelujah I'm not going to stop mama navathin kiyanne hallelujah we are unstoppable apiwa navathwannata baha hallelujah hallelujah oh glory to god shall we stand up and give him praise this morning give him praise this morning give him praise this morning Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Supernatural supply is coming your way. Divine health is yours. Divine health is yours. It doesn't matter what kind of challenge that is. In the mighty name of Jesus. Hallelujah. All things are possible.